ගෞරවනීය මහා සංඝරත්න අවසරයි සදහවත් වාසනාවන්ත පින්නතුනි අදත් මේ පින්නතුන් බලාපොරොත්තු වන්නේ සිරිත් පරිදි මේ දින කිහිපය තුරා සිද්ධ වුණු ආශිර්වාදාත්මක පින්කමෙහි අදට නියමිත ආශිර්වාදාත්මක පින්කමට සහභාගී වෙන්නටයි තෙන් අපේ ස්වාමින් වහන්සේලා සඳහන් කළ පරිදි මේ විහාරස්ථානයේ අභිනවයෙන් මේ ස්ථානයට රැගෙන ආවට පස්සේ සිදු කෙරෙන ප්‍රථම පින්කම් මාලාවයි මේ සිද්ධවන්නේ. ඉතින් විහාරස්ථානයේ හිමේ දියුණුව දැකලා පින්නතුන් හැමදෙනාටම බොහොම සතුටටපත් වෙන්න පුළුවන්. ඉතින් මේ පින්නතුන් ආරම්භයේ පටන්ම විහාරස්ථානයේ දියුණුව ප්‍රාර්ථනා කරමින් විහාරස්ථානයේ දියුණුව වෙනුවට ඉමහත් කැපවීමක් සිදු කරපු පින්නතුන්. ඉතින් හොලිවුඩ්හි විහාරස්ථානයේ පැවතිච්ච කාලේ ඉඳන්ම අඛණ්ඩවම මේ ස්ථානයේ දියුණුව ප්‍රාර්ථනා කරපු පින්නතුන්. ඉතින් ඔබට මේ විහාරස්ථානයේ මේ දියුණුව දැකලා අප්‍රමාණව සතුටටපත් වෙන්න පුළුවන්. වගේම මේ විහාරස්ථානයේ සිදු කෙරෙන සියලුම පින්කමල ආශිර්වාදයක් පින්නතුන්ට සලසා ගන්නට පුළුවන්. ඉතින් මේ රැස්වලා සිටින සහෝදර සහෝදරියන් ඥාති මිත්‍රාදීන් හැම දෙනාම ඒ සිද්ධ කරගෙන යන පින්කම් මාලාවෙහි අද දින පින්කමත් මේ හොඳින් සිද්ධ කරන අවස්ථාව. ඉතින් රටේ බොහොම ලෙඩ රෝග බහුල කාලයක වුණත් ඔබේ යුතුකම මේ හොඳින් සම්පූර්ණ කරන අවස්ථාව. මේ වගේ පින්කම් සිද්ධ කරනකොට එකාතකින් අපි ආධ්‍යාත්මික ශක්තිය දිනු වෙනවා. ඒ ආධ්‍යාත්මික මානසික ශක්තිය නිසා අපට බාහිරින් එන ලෙඩ රෝග වලින් කිසියම් ප්‍රමාණයකින් අපට දුරු වෙන්නට මේ පින්කමත් ආශිර්වාදයක් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඇයි අපේ ධර්මයේ හැසිරෙන්න ඕන කියලා. පින්දුන අහලති රට්ටපාල සූත්‍රය, රට්ටපාල සූත්‍රය සඳහන් වෙනවා ඇයි අපේ දහම වෙත නැඹුරු වෙන්නට හේතු වෙන්නට ඕනය කියලා. එහිදී කරුණු හතරක් සඳහන් වෙනවා. උපනීයති ලෝකෝ අද්දුහෝ කියන පළවෙනි කාරණය. ඒ කියන්නේ අපේ නිතිපතාම ටිකෙන් ටික මහලු වෙන අය, ටිකෙන් ටික අපේ ජීවිතය අවසානය කරා මරණය කරා ලං වෙන අය. මේක අපට බොහෝ දෙනාට අමතක වෙන කාරණයක්. හැබැයි දැන් වර්තමානයේ ලෝකයේ දිහා බලන විට බොහෝ දෙනෙකුට මේක හොඳටම දැනෙච්ච අවස්ථාවක් නේද? ඉතින් අපි ජීවිතේ නොඑක් දේවල් කරන්නේ ලෙඩවීම සහ මරණය කියන මේ කරුණ දෙක අමතක කළා. සම්පූර්ණ ජීවිතයේ සැලසුම් කරන්නේ මේ දෙක අමතක කළා. ඉතින් එහෙම අමතක කරපු යථාර්ථය අපට නැවත පසක් කළ දෙන අවස්ථාවක් තමයි. හරියට දේව දූතයන් දෙදෙනෙක් වගේ තමයි බුදුදහමේ සඳහන් වන්නේ ලෙඩවීමත් මරණයත් කියන මේ කාරණා දෙක. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රට්ටපාල හාමුදුරුව බුදුහාමුදුරන්ගෙන් අසා දැනගෙන සඳහන් කරනවා ඇයි අපි දහමට නැඹුරු වෙන්න ඕන මෙන්න මේ ජීවිත අභිෝගය අප ඉදිරියේ තියෙන හින්දා. ඉතින් ඒකෙදී අපි මේ වගේ ධර්මානුකූල ජීවිත ගත කරනකොට එකහතකින් අපි ආධ්‍යාත්මික ශක්තිය දිනු වෙනවා. ඔබ දන්නවා මේ වෛරස් රෝගී ලෝකේ තිබුණත් සමහර අය මේකට සාර්ථකව මුහුණ දෙන්න ඇත් ඉන්නවා. සමහර ශරීරයන් හොඳට ශක්තිමත්ව මේකට මුහුණ දෙනවා. සමහර අය තමයි දුර්වල වෙන්නේ. ඉතින් අන්නේ ශක්තිය අපේ ඉමුනිටි සිස්ටම් එක, අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය යම්කිසි විදිහක ශක්තිමත් වෙන්නට අපේ ආධ්‍යාත්මික ශක්තිය හේතුවක් වෙනවා. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කරලා සම්බුද්ධ පූජා පවත්වනකොට, ධර්මයේ ගුණ සජ්ජහනා කරනකොට, සංඝරත්නය මෙනෙහි කරනකොට අපට යම්කිසි විදිහක ශක්තියක් ලැබෙනවා මේ ලෙඩ රෝග වලට පත් වෙන්නට. එහෙම වුණත් පින්නතුනේ සමහර වෙලාවල් වලදී අපට ඒවට සාර්ථකව මුහුණ දෙන්න බැරි වෙන්නට උනත් පුළුවන්. ධර්මයේ සඳහන් වෙනවා කාල සම්පත්‍ති, කාල විපත්‍ති කියලා කාරණා දෙකක්. එකක් තමයි කාල සම්පත්‍තිය. සමහර ශාස්ත්‍රීය කාල තියෙනවා බොහොම සෞභාග්‍යමත් කාල. ඒ කාලවකවාන වල සමහර දුර්වල අකුසල කර්ම ශක්තියෙන් තියෙන අය වුණත් ඒ කාලයේ තියෙන ශාස්ත්‍රීය බව නිසා ඒ අයගේ අකුසල යටපත් වෙලා අර කාල සම්පත්තිය නිසා ඒ අයට යහපත වැඩිපුර ප්‍රතිලාභ ලැබෙනවා. ඒ වගේම කාල විපත්ති කියලා කාලයක් තියෙනවා. සමහර දැන් මේ වගේ කාලවලට කියන කාල විපත්ති කියලා. ඒ කාලවල දේශගුණික විපර්යාස නිසා හෝ ලෙඩ රෝග නිසා හෝ යුද්ධාදී වාතාවරණයන් නිසා සම්පූර්ණ කාලයම විපත් සහිත කාලයක්. අන්නේ කාලවල අකුසල කර්ම වලට ලක් වෙච්ච අය විපාක විඳින විතරක් නෙවෙයි, ඇතැම්මිට හොඳ කුසල කර්ම ශක්තියෙන් තියෙන අය වුණත් මේ කාල විපත්වලට ලක් වෙනවා. බුදුදහමේ අනුව හැමදේම කර්මෙන් වෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ වගේ කාලවල කුසල කර්ම ශක්තිය ශක්තිමත් කෙනෙක් වුණත් ලෙඩ රෝග වලට පත් වෙන්න පුළුවන්. හැබැයි බුදුදහමෙන් දැක්වෙන කාරණය තමයි අපට මේ ශරීරයට දුර්වලතාවයක් වුණත් හානියක් වුණත් අපි සසර ගමනේදී සාංසාරික ජීවිත වශයෙන් ගත්තොතින් අපට ලොකු හානියක් ලොකු ඩැමේජ් එකක් වෙන්නේ නැහැ. මොකද අපේ සසර ජීවිතයක් ගත කරන හැටියට අපේ මානසික මට්ටම අපි දුර්වල කරගන්නේ හොඳ කුසල අරමුණවල හිත තියාගෙන අපේ සසර ජීවිත සුවපත් වෙන ආකාරයට අපි කටයුතු කරනවා. ඒ නිසා මෙන්න මේ යථාර්ථය මෙහෙම තියෙන අතරේදී අපේ ජීවිතයේ තේරුම් ගත යුතු දෙයක් තමයි අපේ ලෙඩ රෝගවලටපත් වුණත් නොවුණත් අපි හැමදාම ජීවත් වෙන අය නෙවෙයි, අපිට එකෙන් ටික දුර්වල වෙන අය බව නිතර සිහිපත් කළ යුතු කාරණයක්. දෙවෙනි කාරණය තමයි අත්තානෝ ලෝකෝ අනබිස්සරෝ කියලා කාරණයක්. ඒක තේරුම තමයි අපට නියම ලෙසම රැකවරණයක් නැහැ කියන එක. අපට සමහර දේවල් අනබිස්සරෝ කියලා කියනවා, අපට පාලනය කරන්න බෑ කියන එක. අපට සැබෑ රැකවරණයක් නැහැ කියන එක. දැන් අපි ඇතැමිට හිතන් හිටිය අපි ජීවත් වෙන හුඟක් ආරක්ෂිත සහිත රටක කියලා නේද? අපට කිසිම අනතුරක් වෙන්නේ නැහැ, ආහාර පාන ආදීන් කිසිම හානියක් වෙන්නේ නැහැ කියලා අපි බොහෝ කාලයක් හිතන් හිටියේ නේද? නමුත් පින්නතුනේ එච්චර තාක්ෂණයේ දියුණු එච්චර ආහාර පාන ගබඩා කරන් හිටිය රටකට වුණත් බලන්න කොයිතරම් දුරට අපේ දුර්වලතාවයට පත් වුණාද? මෙන්න මේක ධර්මයේ ඉතාම පැහැදිලිව දැක්වෙනවා. ඇතැමිට එක සතියකින් අපට තියෙන අත්‍යවශ්‍ය දේවල් ඔක්කොම අවසන් වුණා. මෙන්න මේක තමයි ධර්මයේ සඳහන් වන්නේ අත්තානෝ ලෝකෝ අනබිස්සරෝ, සමහර දේවල් අපට පාලනය කරන්න බෑ, අපට සැබෑ රැකවරණයක් නෑ කියන කාරණය. ඒ අතින් බලනකොට ශ්‍රී ලංකාව තාම වාසනාවන්තයි. තාම එක මරණයක් සිදුුනේ නෑ. අපි හිතන ඉදිරියටත් එහෙම වෙන්න කියලා. ශ්‍රී ලංකාවට විතරක් නෙවෙයි අනිත් රටවලටත් එහෙම වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් පින්නොතනි කොච්චර බාහිර සාධක වලින් අපි ශක්තිමත්ව හිටියත් අපට සැබෑ රැකවරණයක් නෑ කියන කාරණේ මේක හොඳට තේරෙනවා. බුදුහාමර සඳහන් කළේ අන්න ඒ කාරණය නිසා අපි ධර්මය තුළට ඉක්මනට එන්න ඕන කියලා. අපට දරුවෝ හිටියත්, ඥාතීන් හිටියත්, දේපළ තිබුණත් ඒ කිසිම දෙයක් අපි අසරණ වෙච්ච වෙලාවේදී අපට පිහිටක් ලැබෙන්නේ නැහැ. ඇත්තෙම තමන්ට තමන් විතරයි. ඔබ අහලා තියෙනවා බුදුරජාන් වහන්සේගේ කාලේ අතීතයේ මේ වගේ රෝග හැදිච්ච අවස්ථාවනවලදී ඇතැමිට අම්මට තාත්තට ලෙඩ වෙච්ච වෙලාවේදී අම්මා තාත්තා කියනවා දරුවන්ට, පුතේ ඔබ ගෙදරින් නික්මිලා යන්න, අපට මේ රෝගෙ නිදහස් වෙන්න බෑ, අපි මරණයටපත් වෙනවා. නමුත් ඔබ ඈත ප්‍රදේශයක ගිහිල්ලා ලෙඩ රෝග වලින් බේරෙලා ඉඳලා ඇවිල්ලා කවදා හරි හොඳට මේ දේපළ අරගෙන ජීවත් වෙන්න කියලා එවැනි සිදුවීම් සිදු වෙලා තියෙනවා. ඉතින් දෙමව්පියෝ දැනගෙන ඉඳලා තියෙනවා මේ වෙලාවෙන් බේරෙන්න බෑ කියලා. ඒ දෙමව්පියන්ගේ ජීවිත හානි වුණත් දරුවන්ගේ ජීවිත වලට හානි නොවන විදිහට ඒ වගේ කටයුතු කරපු අවස්ථා තියෙනවා. අතීත සිද්ධීන් තියෙනවා. අහිවාතක කිය රෝගයක් අතීතයේ තිබිලා තියෙනවා. ඉතින් මේ වගේ කරුණ වලින් අපිට ජීවිතේ හිතන්න අවස්ථාවක් මේක. තුන්වෙනි කාරණය තමයි අස්සකෝ ලෝකෝ සබ්බං පහය ගමනියන්. අපි සන්තකව තියෙන දේවල් සියල්ලක්ම අපි අත්හැරලා යන්නට ඕන. අපට සියලුම අපි සන්තකව කිසිදු දෙයක් අපට සදාකාලිකවම ස්ථිරමයි තේ නැහැ. අස්සකෝ ලෝකෝ සබ්බං පහය ගමනියන්. අපි අස්වාමිකයි. අපි හිතනවා මට දේපල තියෙනවා, දරුවෝ ඉන්නවා, තමන්ට කියලා ශරීරයක් තියෙනවා, මේවා අපි තාවකාලිකව පරිහරණය කරන දේවල්, මේවා අපි ඔක්කොම අත්හැරලා යන්නට ඕන. ඉතින් ඔබ දන්න ඔබේ මියගිය ආදරණීය දෙමව්පියන් ඥාතීන් ඒ අයත් මේ ජීවිත යථාර්ථයට පත් වුණා. ඉතින් අපිත් මේ යථාර්ථයට පත් වෙමින් ඉන්න අය. ඒ නිසාත් අපි වහවහම ධර්මයේ දේශයට නැඹුරු වෙන්නට ඕන. හතරවෙනි කාරණය තමයි ඕනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ කියන කාරණය. ලෝකයේ නිතරම මදී කියන හැඟීමෙන් ඉන්නේ, තෘෂ්ණාවට දාස වෙලා ඉන්නේ. කොච්චර ජීවිතේ සම්පත් ලැබුණත් අපි නිතරම මදී කියන හැඟීමක් අපේ හිතේ තියෙනවා. තෘප්තිමත් භාවයක් නැහැ මේ සාමාන්‍ය ලෝකයේදී. අන්න ඒ නිසාත් අපි ධහම වෙත නැඹුරු වෙන්න ඕන කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. ඉතින් මෙන්න මේ කරුණු හතර තමයි අපි වඩ වඩාත්ම ධර්මයේ පැත්තට එන්නට ඕන. එක කාරණයක් අපි මහලු වෙනවා, මරණය කරා ලඟ වෙනවා, අපට සැබෑ රැකවරණයක් නැහැ, ඒ වගේම අපේ ජීවිතේ පාලනය කරන්න බෑ මේ දේවල්, ඒ වගේම අපි සියල්ලක් මත්හැරලා යනවා. මෙන්න මේ කරුණු නිසා වඩ වඩාත්ම අපි ධහම පැත්තට නැඹුරු වෙන්න ඕන කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. ඉතින් ඔබට ඔබේ ජීවිත ගැන හිතනකොට හුඟක් සතුටු වෙන්න පුළුවන්. ඉතින් තමන්ගේ ආදරණීය දෙමව්පියන්ට හොඳින් සලකන දූ දරුවන්, ඉතින් ඒ වගේම බෙහෙර විහාරස්ථානවලට තමන්ගේ දායකත්වයෙන් දක්වන අය, තමන්ගේ සහෝදර සහෝදරයන් සමග සතුටෙන් සමගියෙන් පින්කම් කරමින් ජීවත් වෙන පින්නතුන්, එනිසා තමන්ගේ ජීවිතවල ගත කරපු කාරණා ගැන හුඟා සතුටටපත් වෙන පුළුවන් අවස්ථාවක්. ඉතින් මේ සියලුම කාරණා සිහිපත් කරලා මේ රටට ලෝකයට ඊටාම කරදරකාරී අවස්ථාවක්, ඒ වගේම අනතුරුදායක අවස්ථාවක සිටින මොහොතක මේ ඔබ උතුම් පින්කමකට සහභාගී වුණා කියලා ඔබට මම හිතන ජීවිතය අනුස්මරණීය පින්කමක් වෙනවා මේක. මේ පහසුවෙන් කරන පින්කමක් නෙවෙයි නේද? බොහෝ කරදර මැද අවිල කරව පින්කම්, මෙවැනි පින්කම් තමයි ඇත්තටම අපේ ජීවිතේ හුඟක් මතකයේ තියෙන්නේ. අපි මේ වගේ බොහෝම දුෂ්කර අවස්ථාවකදී පන්සලට ගිහිලා අපි පින්කමක් කළා නේද කියලා මේ පින්කම ඇතැමිට ජීවිත කාලෙම ඔබේ මතකයේ රැඳෙන්නත් පුළුවන්. ඉතින් එවැනි උතුම් පින්කමකට අද සහභාගී වුණා. ඉතින් තමන්ගේ මියගිය ආදරණීය දෙමව්පියන්ටත්, ඒ වගේම ජීවත් වෙලින දෙමව්පියන්ටත් හැම දිනාටම පින් පිණිස ආශිර්වාද පිණිස මේ උතුම් පිරිදේශනය සඳහන් කරනවා, දේශනා කරනවා. ඒ උතුම් පින්කමල ආනිසංසයෙන් මේ හැම දිනාටම නිදුක් නිරෝගී සම්පන්නිය සැලසේවා. ඒ වගේම වයෝවෘද දයා පෙරේරා මහත්මයා, නන්දා පෙරේරා නෝනා මහත්මිය, ඒ වගේම බද්දරාණි නෝනා, නීලකුලතුංග මහත්මයා ඇතුළු ආදරණීය දෙමව්පියන්ට මේ උතුම් පිරිදේශන ආශිර්වාදයක් වේවා. ඒ වගේම ලෝකේ පුරා සිටින ලෙඩ රෝග වලට පත්වී සිටින, පත්වෙන්නට සිටින හැම දිනාටම බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය සැලසේවා. ඒ වගේම තමන් නමින් මියගිය ආදරණීය දෙමව්පියන් ලින්ටන් අබේරත්න මහත්මයා, ඒ වගේම මේ ආදරණීය මෑණියන් ඇතුළු ඒ මියගේ ඥාතීන්ට පුණ්‍යානුමෝදනා පිණිස වේවා. පසුගිය කාල පරිච්ඡේදය තුළ ඒ ලෙඩ රෝග වලින් මියගිය දහස් සංඛ්‍යාත ජනතාව පින් අපේක්ෂාවකින් සිටින්නම් ඒ හැම දිනාටමත් මේ උතුම් පුණ්‍ය මහිමය කුසල ධර්මය පුණ්‍යානුමෝදනා පිණිස හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් ස්වාමින් වහන්සේලා සෙත් පිරිස සජ්ජහානා කරමින් ආශිර්වාද කරනවා. එසේම වේවා කියන ශ්‍රද්ධාවෙන් විශ්වාසයෙන් ඊට හුඟකන් දෙන්න හැම දිනාටම තෙරුවන් සරණයි.